බොහෝ විස්මජනක කරුණු මේ පරීක්ෂණයේදී එළිදරව් වෙතයි මම විශ්වාස කරන. මේක බල්ලා තියෙනකොට මට තේරෙනවා අපිට වඩා ලොකු හුරු ඉන්නවා කියලා. නෑ. පසුගිය සඳුදා සිට අර්ජුන මහේන්ද්‍රන් මහතා නිවාඩු ලබා තිබෙන අතර මේ පරීක්ෂණ කටයුතු වලින් අවසන්තයේ ඔහු තම රාජ්‍ය කටයුතුෙන් වැළකී සිටි බවට මට දන්වා තිබුණා. මට සස්පෙන්ඩ් කරන්න බලයක් නෑ. එතුමා එන්නේ නැති නිසා එතුමාට එන්න එපා කිව්වා. මේ නිසා සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ පසුබිම ඔහු සලසා දී තිබෙනවා. පහත් පෙළේ දේශපාලන වාසි වෙනුවෙන් අපට මඩ ගහන්න උත්සාහ කරන. මට මඩ ගැහුවට කමන්නේ නැහැ. ගහලා ගහලා ගහලා දැන් ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මඩ ගහන්න නැතිකොට තමයි ටික අසනීප වෙන්නේ.